තමුන්වහන්සේලා දන්නවා ඒ රටට ආරක්ෂාව සපයපු නායකයයි නැති කලේ රටට ආරක්ෂාව සපයපු ඒකීය භාවයට පණ දීපු සිංහ කොඩියට පණ දීපු සිංහයාට පණ දීපු නායකයව හොරා කියලා හම්වඩු ගහලා බැලට් එකෙන් ගෙදර යවලා බැලුවේ බුලට් එකෙන් හරි ඉවර කරන්න අපි දන්නවා සිරිකොතෙන් තව තව මන්දිර වලින් ඩිෆෙන්ඩර් එළියට ආවා අපි දන්නවා වික්‍රමසිංහ මහත්තයෝ එළියට ආපු වෙලාව දන්නවා අංක දන්නවා මොනවද තිබ්බේ කියලා දන්නවා වික්‍රමසිංහගේ ඩිෆෙන්ඩර් බලෑණිය ඒ මොන බලෑණිය ආවත් මේ සටන 17 වෙනි දට විජයග්‍රහණයෙන් මිස කෙලවර කරන්නේ නැහැ ඒක සහතිකයි මුළු රටම දේ තීන්දුව අරගෙන ඉවරයි